සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නය අවසරයි සදහවත් වාසනාවන්ත පින්වතුනි ડોક્ટર ජීප්ති ජයසේකර මහත්මයාගේ නිවසේහි අද දින මේ ඊටාම වටිනා කෘතවේදී පින්කමක් සිදු කරන අවස්ථාව මේට දින කිහිපයකට කලින් මිය ගිය නිව්ටන් සමරසිංහ පියතුමාට රෝෂානි නෝනගේ දෑබර පියතුමාට පුණ්‍යානුමෝදනා පිණිස සිදු කරන පින්කමයි මේ සිදු කරන්නේ. පින්තුනේ මෙවැනි පින්කමක් සිදු කරන අවස්ථාවේහි ඒ පින්කමෙහි අර්ථය වටිනාකම අපි හොඳින් සිහිපත් කරන්නට ඕන. විශේෂයෙන්ම කෙනෙක් මිය ගියහම විශේෂයෙන්ම අපේ අම්මා තාත්තා දෙන්නගෙන් කෙනෙක් මිය ගියහම අපේ යුතුකම තමයි මේ හැටියට පින්කම් කරලා පින් අනුමෝදන් කරවීම. ඉතින් විශේෂයෙන් පාංශුකුළු මේ පින්කමක් සිදු කරනවායි කියලා කියන්නේ මේක සාම්ප්‍රදායික දෙයක් වුණත් මේක ලොකු අර්ථයක් තියෙනවා. මේ අවස්ථාවේදී ස්වාමීන් වහන්සේලට අපි මේ සුදු රෙද්දක් පූජා කරනවා මතක වස්ත්‍රය කියලා. පින්තුනි මේක බොහෝම අතීතයක් තියෙන කතාවක්. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේහි ඉන්දියාවේ ලක්ෂණය තමයි කෙනෙක් මැරුණහම සුසාන භූමියකට ගිහිල්ලා ශරීරය දානවා. ඒ දානවත් එක්කම ඒ අය ඒ ශරීරයේහි සුදු රෙද්දක් ඔතල තමයි දාන්නේ. නැත්තම් සුදු රෙද්දක් එක්ක තමයි දාන්නේ. ඒක එකහතකට ඒ ශරීරයේහි ආරක්ෂාවට අනිද්දේ තමයි එකල ඉන්දියාවේ ලක්ෂණය තමයි බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයන් විතරක් නෙවෙයි බොහෝ ආගමික ශාස්ත්‍රවරු හිටියා අනුගාමිකයන් හිටියා ඒ අය තමන්ගේ ශරීරයට අවශ්‍ය සිවුර සකස් කරගත්තේ සුසාන භූමිය වලට ගිහිල්ලා ඒ සුසාන භූමියේ දාපු රෙදි එකතු කරලා තමයි පිරිසුදු කරලා ඒව මහලා පඳු පොවල තමයි සිවුරු සකස් කරගත්තේ. ඉතින් ස්වාමීන් වහන්සේලාත් මුල් කාලේ සිවුරු සකස් කරගත්තේ ඒ විදිහට. ඉතින් ඒකෙන් ලොකු අර්ථයක් තියෙනවා. ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ ජීවිතේ ලොකු පරිත්‍යාගයක් කරලා පැවිදි වෙන කෙනෙක්. තමන්ට ඉන්න දෙමව්පියෝ ඥාතීන් දේපල සියල්ලක් මත්හැරලා කැප වෙන්නේ ඊටාම නිහතමානීව තමයි මේ ගමන යන්නේ. ඉතින් මේ ආධ්‍යාත්මික ගමන යද්දී අර වගේ ඊටාම දුර්වර්ණ වෙච්ච තැනක දාපු රෙද්දෙන් තමයි තමන්ගේ සිවුර සකස් කරගන්නේ. ඉතින් ඒක තමයි අපේ පරමාදර්ශයේ හැටියට සලකන්නේ විශේෂම ගුණයක් විදිහට මේක සලකනවා. ඉතින් අන්නේ සම්ප්‍රදායයට තමයි අපි මේ අද එකතු වෙලා මේ සිවුරක් නැත්තම් සුදු රෙද්දක් ස්වාමීන් වහන්සේලට පූජා කරන්නේ. ඒකෙන් එදා මිනිස්සු සාමාන්‍ය විදියට දේහයත් එක්ක දාලා ආවට අදා පිට වඩා අර්ථවත් කරන්නේ. ඒ සුදු රෙද්ද සාමාන්‍යයෙන් දාලා ආවට ඒ මියගිය කෙනාට ප්‍රයෝජනයක් නැහැ. නමුත් අදා ඊටත් වඩා අර්ථවත්ව ඒ සුදු රෙද්ද අපි ඉහළට ගෙනල්ලා ස්වාමීන් වහන්සේ ඉදිරියේ අපි සංඝ සතුට පූජා කරලා ඒ පින ඒ මියගිය ඥාතියන්ට අනුමෝදන් කරවනවා. පින්නතුනි බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයන් කියලා කියන්නේ මේ ලෝකයේ කරුණු දෙස ඊටාම බුද්ධිමත්ව බලන ඊටාම ගැඹුරින් බලන පිරිසක් තමයි බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයන් කියලා කියන්නේ. අපේ ජීවිතවලදී අපි කරන්න පුළුවන් ඉහළම වටිනා දේ ඊටමත් අර්ථවත් විදිහට තමයි අපි සිදු කරන්නේ. ඒක තමයි බෞද්ධයාගේ ලක්ෂණය. එතකොට ඒ සුදු රැද්දක් පූජා කරලා අපි දානමය පින්කම සිදු කරගන්නවා, සීල සමාදන් වෙලා සීලමය පින්කම සිදු කරගන්නවා. ඒ වගේම අනිත්‍ය ප්‍රතිසංයුත ගාථාව ශ්‍රවණය කරලා අපි භාවනාමය පින්කම සිදු කරගන්නවා. මහත්මයා හොඳට පහසුවෙන් ඉන්න හේතුණක් තමයි හොඳ රිලැක්ස් එකක් ඉන්න. පින්නතුනේ, එතකොට මෙන්න මේ විදිහට අපි කෙනෙක් මිය ගියහම අපි දුකෙන් ඉන්නව විතරක් නෙවෙයි, අපේ හිතේ හොඳ පිරිසිදු කුසල චේතනා අපි ඇති කරගන්නවා. ඇති කරගෙන පිරිසිදු සිතින් අපි ඒ අයට පින් අනුමෝදන් කරනවා. පින්නතුනේ, ඔබට හිතෙන්න පුළුවන් පින් අනුමෝදන් කරනකොට අපි යම්කිසි කෙනෙකුට බලෙන් යම්කිසි දෙයක් දෙනවා කියලා. එයාගේ අකමැත්තෙන් අපි ආ නොදෙනවත්ත දෙනවා කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. උදාහරණයක් ඇහැට දැන් අපේ වර්තමාන කාලේ කෙනෙක්ගේ බැංකු ගිණුමක අංකයක් දන්නවා නම් ඒක නා නොදැන හිටියත් අපිට බැංකු ගිණුමකට දාන්න පුළුවන් සල්ලි. එයාට ඒ සල්ලි කවදා හරි ගන්නත් පුළුවන්. හැබැයි මේක එහෙම එකක් නෙවෙයි පින්නතුනි. මේක බැංකු ගිණුමකට සල්ලි දානවා වගේ වැඩක් නෙවෙයි මේක. මේක ඊට වඩා වෙනස් දෙයක්. මොකද මේ වෙනස, මේ පින්කම කරද්දී ඒ මියගිය ඥාතීන් පින් අනුමෝදන් වෙන්නට අවශ්‍ය නම් ඒ අය කොහේ හරි ඉඳගෙන මේක බලන්න පුළුවන් තැනක එයා ඉන්නට ඕන. ඒක මිනිස් ලෝකයේ මිනිස් සිරුරක් දරාගෙන ඉනකොට තමයි මේ වටේට විතරයි අපට පේන්නේ. නමුත් පින්නතුනි, මේ ලෝකයේ සමහර ආත්ම භාව තියෙන ඊට වඩා ඈතට පේන හිත යොමු කරන්න පුළුවන් තැන් මේ ලෝකේ තියෙනවා. එතකොට ඒ වගේ තැනක මේ පින්කම දිහා බලාගෙන එයා ඉන්නව නම් ඒ අය මේ පින්කමෙහි කොටස්කාරයන් බවට පත් වෙනවා. එයත් කෙනෙක් බවට පත් වෙලා මෙතන මිඳගෙන පින් අනුමෝදන් වෙනවා. ඒක තමයි එයාට සුදුසු පරිසරය සකස් කර දීම තමයි අපි මෙතෙන්දි මේ කරන්නේ. එයා නැත්තම් අකමැති ඉන්න කෙනෙකුට බලෙන් දීමක් නෙවෙයි මේ වෙන්නේ. ඒ විතරක් නෙවෙයි, අපි එක ඥාතිවරයෙක් අරමුණු කරගෙන පින්කමක් කළත් පින්නතුනි, ඒ අවස්ථාවේ අපේ අතීත ඥාතීන් අපමණ ඥාතීන් මෙමදු අවස්ථාවල තින් බලාපොරොත්තු වෙනවා. අන්න ඒ අයත් මේ වගේ තැන්වලට සම්බන්ධ වෙලා ඒ අය සතුටු වෙලා පින් අනුමෝදන් වෙලා යනවා. පින්නතුනි, අපි මේ පින්කම් වල තියෙන වටිනාකම දන්නව නම් පින්නතුනි, අපි ජීවිතේ හැම මොහොතකම පිනක් වැඩෙන විදිහට අපේ හිත අපි යොමු කරනවා. ඒ තරම්ම බුදුහාඳුරු අගය කළා මේ පින්කම තුලින්, මෙවැනි දාන ආදී පින් දහම් තුලින් අපට කොච්චර යහපතක් ජීවිතේ සිදු වෙනවද කියලා. අද අපි පින්නතුනි මේ වගේ වටා පිටාවක් ලැබුවේ නිකන් නෙවෙයි, සසර බොහෝ පින් දහම් කරලා. මේ ලස්සන සම්පත් විතරක් නෙවෙයි, අපි තවත් ජීවිතේ ලැබපු වටිනා හුඟා දේවල් ජීවිතේ තියෙනවා. ඒ හුඟා දේ අපි ලැබුණේ පින්කම් නිසා. අන්න ඒ පින්කම් වල වටිනාකම දන්නව නම් අපිත් පින්කම් කරනවා, අපේ ඥාතියනුත් පින්කම් වලට සහභාගී කරවා ගන්නවා, අපි නිතරම කුසල් දිනු වෙන වැඩ පිළිවෙලක නිතරිය දෙනවා. ඉතින් මේ අවස්ථාවේදී අපි කලේ ඒ ආදරණීය පියතුමාට පින් අනුමෝදන් කරවීම. ඒ වගේම පින්නතුනි, මේගේ අවස්ථාවකදී වටිනාම දෙයක් තමයි අපේ දෙමව්පියන් පිළිබඳව කොහොමද කටයුතු කරන්න ඕනේ කියන කාරණය අප සිහිපත් කළ යුතුයි. පින්නතුනි, ලෝකයේ අනිත් ආගම්වල අයත් තමන්ගේ දෙමව්පියන්ට සලකනවා. බෞද්ධයන් විතරක් නෙවෙයි, කන්න බොන්න ටික දෙනවා, හොඳට දෑතින්ම සලකන අය ඉන්නවා. ඉතින් අන්නේ අය අතුරින් බෞද්ධයන් හැටියට අපි බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මය තුළ කොහොමද අපි ඇත්තටම අපේ අම්මල තාත්තලේ ගුණ හඳුනාගන්නේ, කොහොමද ඇත්තටම අපි අම්මට තාත්තට සලකන්නේ කියලා අපි තේරුම් ගන්නට ඕන. මේ සලකන විදි දෙකක් තියෙනවා. එකක් තමයි ජීවත් වෙලා ඉන්න කාලේදී සලකන විදිය, අනිත් එක මිය ගියාට පස්සේ සලකන විදිය. දැන් මිය ගිහිල්ලා තියෙන්නේ, මිය ගියාට පස්සේ කරන්න පුළුවන් දේ තමයි පින් අනුමෝදන් කරවීම. නමුත් පින්නතුනි, ඔබ සමහර ඔබ පින්නතුන් ඔබේ දෙමව්පියෝ තාම ඉන්නවා. ඒ නිසා ඔබ හුඟක් වාසනාවන්තයි. ඒ නිසා පින්නතුනි, ඔබ සිහිපත් කරලා බලන්න බෞද්ධයන් හැටියට, බුදුහාන්තුරන්ගේ දහම අහන අය හැටියට අපි කොහොමද අපේ දෙමව්පියන් සලකන විදිය? අපි කොහොමද අපේ දෙමව්පියන් සලකන්නේ? සැලකිය යුත්තේ සලකන ආකාර කිහිපයක් තියෙනවා පින්නතුනි. එකක් තමයි ජීවත් වෙලා ඉන්නවා නම් ඒ අය ටිකට වියපියපත් වෙනකොට එයාට අපි ආහාර පාන ආදියෙන් ඇඳුම් පැනඳුම් වලින් වැඩපළ කරගන්න අමාරු නම් එයාට සලකන්නට ඕන. මේක තමයි සාමාන්‍යයෙන් අපි සලකන විදිය. ලෝකේ බොහෝ දෙනෙක් කරන්නේ මේක තමයි. නමුත් පින්නතුනි, අපි හොඳින් තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා. අපි මුලින්ම සඳහන් කළා බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ ලෝකය ගැන සාමාන්‍ය මිනිස්සු හිතනවට වඩා බොහොම බුද්ධිමත්ව හිතන ධර්මයක් කියලා. ලෝකේ හැම දෙනෙක්ම සාමාන්‍ය විද්‍යාඥයන් විතරක් නෙවෙයි සමාජ විද්‍යාඥයන් ඇතැමිට මනෝවිද්‍යාඥයන් ගත්තත් කෙනෙකුගේ ජීවිතයේ කරුණු ටික තීරණය කරන්නේ මේ දකින අවුරුදු 50-60ක ජීවිතය බලලා තමයි තීරණය කරන්නේ. නමුත් වෙනතුනි අපි ඊට වඩා ගැඹුරින් ජීවිතය දෙස බලනවා. වෙනතුනි අපි කෙනෙකුට අවුරුදු 100ක් නොකඩවා අකණ්ඩව සම්පූර්ණම ආහාර පාන ඇඳුම් පැනඳුම් මේ සියල්ලංගෙම සැලකුවත් කෙනෙකුට වෙනතුනි මේ සසරට සාපේක්ෂව හරියට වෙනතුනි එක බත් වේලක් දුන්නා වගේ අපි සසර ආපු ගමනට සාපේක්ෂව සසර ඉදිරියේදී යන්න තියෙන ගමනට සාපේක්ෂව බලනකොට කෙනෙකුට අවුරුදු 100ක් තිස්සේ ආහාර පාන ඇඳුම් පැනඳුම් ඉඳුම් හිටුම් මේ සියල්ලකෙම කිසිඳු අඩුවක් නොමැතිව අවුරුදු 100ක් කෙනෙකුට සැලකුවා. හරියට කෙනෙකුට එක වේලකට බත් වේලක් දුන්නා වගේ. ඊට වඩා ලොකු වෙනසක් නැහැ. එහෙනම් පින්නතුනි බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා ඇත්තටම අපි කෙනෙකුට පිහිට වෙන්නේ කොහොමද? අපට ඊට වඩා පිහිට වෙන ක්‍රමයක් තියෙනවා පින්නතුනි. ඒ ක්‍රමය තමයි යම් කිසි කෙනෙක්ගේ හිත දියුණු වෙන්න මානසික මට්ටම දියුණු වෙන අපට උදව් කරන්න පුළුවන් නම් කෙනෙකුට අන්න ඒ දියුණු කරන හිතෙන් පින්නතුනි කෙනෙකුට ඇතැමිට ආත්මභාව 100ක් ඇතැමිට ආත්මභාව 100 ගානක් එය සුගතිගාමි වෙන්න හේතු වෙනවා ඒ කෙනාගේ මනස දියුණු වෙන්න අපි කරන උදව්ව. එනිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අපේ අම්මා තාත්තා කියලා කියන්නේ අපේ ජීවිතයට වැඩිපුරම උදව් කරපු දෙන්නා. ඒ දෙන්නාට අපි පුරා අවුරුදු 100ක් ඒ දෙන්න අපේ දෙවුර මත තියාගෙන ඒයාගේ මල මුත්‍ර සියල්ලක්ම ඒ දෙවුර මත දීම පිරිසුදු කරමින් කවමින් පොවමින් අවුරුදු 100ක් කරමතම දෙමව්පියෝ සිටියාගත්තත් ඒ අම්මා තාත්තා දෙන්නගෙන් අපට සිදුවෙච්චය මෙහෙවරට ප්‍රත්‍යපකාර කළා වෙන්නේ නැහැ කියලා. අවුරුදු 100ක් සැලකුවත් ආහාර පාන ආදීන් ඒ අම්මට තාත්තට අපි සැලකුවා වෙන්නේ නැහැ. එහෙනම් අපි කොහොමද අපේ ජීවත් වෙනවා නම් අපේ අම්මට තාත්තට සැලකන්නේ අපි? අම්මට තාත්තට සැලකන්නේ පින්නතුනි ඒ ඇගේ පරිත්‍යාගය තියෙන දෙමව්පියෝ ඉන්නවා නම් දන් දෙන දෙමව්පියෝ ඉන්නවා නම් තවත් ඒ ඇගේ පරිත්‍යාග සීලීත්වය වැඩි කරන්න ඒ ඇයට උදව් කරන්නට ඕන. ඒ ඇත් එක දන් දෙන්නට ඕන. ඒ ඇගේ ශ්‍රද්ධාව යම් ප්‍රමාණයකට තියෙනවා නම් ඒ ශ්‍රද්ධාව දිනු වෙන්න ඒ ඇයට උදව් කරන්නට ඕන. ඒ අය භාවනා කරන අය නම් තවත් ඒයට භාවනා කරන්න හිත දියුණු කරන්න ඒයට උදව් කරන්නට ඕන. අන්න ඒ උපකාරී ප්‍රයෝජන විදියට පින්නතුනි ඒ අය ජීවත් වෙන කාලේ බොහොම ඉහළ මානසිකත්වයක ඉන්නවා සතුටෙන් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි ඒ අය මිය ගිය දවසට ඒ අය යන්නේ නැවත උපත ලබන්නේ කොහෙද? ඒ අය උපත ලබන්නේ තමන් ගත කරපු ජීවිතයට වඩා ඉහළ තැනකටයි ඒ අය යන්නේ. එනිසා පින්නතුනි අපේ අම්මා තාත්තා ජීවත් වෙන කාලේ අපි උදව් කළා නම් ඒ අය මේ ගත කරපු ජීවිතයට වඩා ඉහළ තැනකට සුගතියකට යන්න පුළුවන් විදියට අපි උදව් කළා නම් පින්නතුනි එදාට අපි මිය ගියේ අපේ අම්මා තාත්තා වෙනුවෙන් අපි හඬන්නේ නැහැ පින්නතුනි. අපි මැද හතු උපේක්ෂා සාගතව බලනවා. අනේ මගේ අම්මා තාත්තා හිටිය කාලේ මම උදව් කළා. ඒ අය දන් දුන්න සීල රැක්කා භාවනා කළා. දැන් ඒ අය මේ හිටිය තැනට වඩා හොඳ තැනක ඇති නේද කියලා අපි සතුටු සිතින් ඒ ගැන සිහිපත් කරනවා. පින්නතුනි මෙන්න මේක තමයි අපේ දෙමව්පියන්ට සලකන විදිය. එක විදියක් මේක. ඒ වගේම පින්නතුනි මෙහෙම සැලකුවා විතරක් අපි ඇත්තටම දෙමව්පියන් සැලකුවා වෙන්නේ නැහැ. තවත් ක්‍රමයක් බුදුහාමර දේශනා කරනවා. මොකද ක්‍රමය? ඒ දෙමව්පියන්ට වඩා අපි ඉදිරියට යන්න ඕන ජීවිතේ. සාමාන්‍ය ලෝකේ නම් හිතන්නේ අම්මා තාත්තා දෙන්න ගුරුවරු නම් අපි වෛද්‍යවරයෙක් වුණොත් අපි සාර්ථකයි කියලා නේ. ඒක පේනතුනේ සාමාන්‍ය ලෝකේ ලක්ෂණය. සාමාන්‍ය ගොවියෙකුගේ අම්මා තාත්තගේ දූ දරුවන් කැමති තමන්ගේ දරුවන් ගුරුවරුන් කරන්න. ගුරුවරුන්ගේ දෙමව්පියව කැමති වෛද්‍යවරු කරන්න. වෛද්‍යවරුන්ගේ දෙමව්පියව කැමති ඇතැම්බෙට විද්‍යාඥයෝ කරන්න දරුවෝ. ඒක සාමාන්‍ය ලෝකේ ලක්ෂණය. ඒක විශේෂත්වයක් නේ. නමුත් එහෙම කරන්න පුළුවන් නම් ඒකත් හොඳයි. ඒක සමාජ සම්මත විදිහට තමන්ට ගෞරවයට හේතුවක්. නමුත් විනෝතින බුදුදහම අභියසදී ඒකම නෙවෙයි සාර්ථකත්වයේ කියලා කියන්නේ. එහෙනම් ඇත්තටම අපි ආපේ අම්මට තාත්තට සලකන අනික්‍රමය කොහොමද? අපේ අම්මා තාත්තගේ ළඟ පරිත්‍යාගශීලීත්වය, ශ්‍රද්ධාව, ප්‍රඥාව මේ වගේ ගතිගුණ තිබ්බනම් අන්න ඒ ගතිගුණ වලට වඩා අපි ඉදිරියට ගියා නම් මේ ජීවිතේහි අන්න ඒක තමයි අම්මට තාත්තට සලකන විදිය. අම්මා තාත්තගේ ළඟ තිබිච්ච ගතිගුණ වලට වඩා ඉවසීම, කරුණාව, ප්‍රඥාව, පරිත්‍යාගශීලීත්වය මේ වගේ ගුණ කල්පනා කරලා බලන්න තමන් අම්මට තාත්තට වඩා වැඩිද තමන්ගේ ගතිගුණ කියලා. අන්න එහෙම අම්මට තාත්තට වඩා තමන්ගේ ගතිගුණ ඉහළ නම් එවැනි දරුවන්ට කියනවා කොහොමද? මේ දරුවන්ට කියනවා අතිජාත දරුවන් කියලා. සමහර විට පින්නතුනි සමහර අම්මගේ තාත්තගේ තියෙන ගතිගුණ දිහා බැලුවාම ඊට වඩා ඉහළට යන්න පුළුවන් දෙයක් අපට හිතන්න අමාරුයි. මොකද බොහොම ශ්‍රද්ධාවන්ත, බොහොම පරිත්‍යාගශීලී භාවනා කරන හොඳ අම්මල තාත්තලා ඉන්නවා. ඒ නිසා ඒ අම්මගේ තාත්තට වඩා වැඩිපුර ගුණයකට යන්න බැරි නම් බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා අඩු ගානේ අම්මගේ තාත්තගේ මට්ටමට හරේ තමන් ගුණ දහමින් දිනු වෙන කියලා. එයාට වඩා ඉහළට යන්න බැරි නම් එවැනි දරුවන්ට කියනවා කොහොමද? වචනයක් තියෙනවා අනුජාත කියලා. අම්මගේ තාත්තට වඩා ගුණේ වැඩි නම් එවැනි දරුවන්ට කියන්නේ අතිජාත කියලා. අම්මගේ තාත්තගේ ගුණයට සමාන නම් අනුජාත කියලා කියන්නේ. හැබැයි බුදුහාමුදුරුවෝ කියනවා ඊට වඩා පල්ලෙහා ගුණයන් කවදාවත් අම්මා තාත්තා තමන්ගේ දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා. ඒ නිසා අම්මට තාත්තට සලකන ක්‍රමය මෙන්න මේක කියලා. ඒ නිසා ඔබ අම්මා තාත්තා මිය ගියා හෝ ඉන්නවා හෝ ඔබට පුළුවන් මට්ටමේ මෙන්න මේ තත්ත්වයන් වලින් ඔබ ඉදිරියට යන බලන්න. ඒක තමයි ඇත්තටම පින්නතුනේ අපේ බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයන් විදියට අපේ කල යුතු දේ. සාමාන්‍ය ලෝකයේ විදියට අපි අධ්‍යාපනයෙන් ඉදිරියට යන්න පුළුවන්. ඒක වර්තමානයේ අමාරුවක් නෙවෙයි පින්නතුනේ. දැන් තියෙන පහසුකම් එක්ක අධ්‍යාපනයෙන් ඉදිරියට යන්න එක අමාරුවක් නෑ. ඒ වගේම ආර්ථිකයෙන් ගියදොර හොඳට හදර ලස්සනට හොඳ සිටි එක හොඳ ප්‍රදේශයක තමන්ගේ වාසය හදාගෙන දිනු වෙන එකත් එච්චරම අමාරුවක් නෑ මේ කාලේ කෙනෙක් බුද්ධිමත් නම්. නමුත් ඒ සියලටම වඩා බුදුදහමෙන් අගය කරන්නේ මෙන්න මේ පැත්ත අපි දිනු කරගන්නට ඕන. ඒක තමයි සැබෑ ලෙසම අපි දෙමව්පියන්ට සලකන ආකාරය කියලා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි. අපේ මේ ආත්ම භාවයේ අම්මා තාත්තා දෙන්න එකනේ දෙන්නෙක් විතරයි. නමුත් අපේ සස්රගත අම්මල තාත්තලා ලක්ෂ ගාණක්, අසංඛේය ගණන්, මිලියන ගාණක් අපේ අම්මල තාත්තලා මේ විශ්වය තුල ඉන්නවා. විවිධ ආත්ම භාවවල ඉන්නවා. සමහර ඇතමිට දුගතිගාමි වෙන්න පුළුවන්. සමහර අවස්ථාවල සුගතිගාමි මනුස්ස ලෝකෙ වෙන්නත් පුළුවන්. සමහර අවස්ථාවල මනුස්ස ලෝකෙට වඩා ඉහළ තැන්වලත් ඉන්න පුළුවන්. අන්න ඒ මෞදේමව පියන්ටත් අපි සලකන්නට ඕන. එයාට සලකන්නේ කොහොමද? එයාට සලකන්නේ පිනතුනි. ධර්මයේ පැහැදිලිම සූත්‍රවල සඳහන් වෙනවා. ආකංකේය සූත්‍රය වැනි සූත්‍රවල සඳහන් කරනවා. දරුවන් නිතර සිල්වත් වෙනවා නම්, භාවනා කරනවා නම්, දන් දෙනවා නම් අන්න ඒ තමන්ගේ අතීත මියගිය මෞදේමව පියන් තමන් ගැන බලලා සතුටු වෙනවායි කියලා. පින් අනුමෝදන් වෙනවායි කියලා. ඒ නිසා පින්නතුනි බෞද්ධයන් ඉදියට අපි අපේ මේ ආත්ම භාවයේ අම්මට තාත්තට පෑන්වඩල පින් අනුමෝදන් කරන එක විතරක් නේ අපි කරන්නේ. ඊට වඩා අපමණ මෞදේමෝපියන් අපේ ජීවිත තුල ඉන්නවා. අන්න ඒ අය වෙනුවෙනුත් අපි කෘතවේදී වෙනවා සලකනවා. බුදුහාඳුරන්ට එහෙම අම්මා තාත්තා කෙනෙක් මොන ගැහුණා? දිනක් බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ යනකොට සාකේත කියලා බ්‍රාහ්මණේ බුදුහාඳුර දිහා දැකලා අනේ පුතේ කොහෙද මේ යන්නේ? හුඟා කාලෙකින් දැක්කේ යන් යන් ගෙදර යන්. අම්මත් බලන් ඉන්නවා, නංගිලත් බලන් ඉන්නවා, මල්ලිලත් බලන් ඉන්නවා. අපි ගෙදර යමු කියලා එක්කන් ගියා. ගිහලා බුදුරජාණන් වහන්සේට දානේ පූජා කරලා ඊට පස්සේ බණත් ඇහුවා. ආනන්ද හාමුදුරුව බැලුවා මේ මොකද කියලා. පස්සේ බුදුහාඳුර සඳහන් කරනවා ආනන්ද මේ සාකේත බමුණත් ඒ බැමිණියත් අතීත ආත්ම භව 500ක උන්වහන්සේගේ මෞදේමපියන් කියලා. යතීත පුරුද්දට තමයි මේ ඇවිල්ලා මේ අර පුත්‍ර ස්නේහයෙන් කතා බහ කළේ කියලා. තිනුතින් මෙවැනි ලෝකයක අපි මේ ඉන්නේ. ඒ නිසා අපේ දරුවන්ට අපි සලකන වගේම අසල්වැසි දරුවන් කෙරෙහිත් අපි පුත්‍ර ස්නේහයෙන් බලනවා. තමගේ අම්මට තාත්තට සලකන වගේම අසල්වැසි අයත් අනේ අපේ අතීත ආත්ම භවල අම්මා තාත්තලා නේද කියලා කරුණා මෛත්‍රියෙන් අපි බලන විතරක් නෙවෙයි එයට උදව් උපකාර කරනවා අපි. මේක තමයි අපේ ජීවිතවල තියෙනට උන ලක්ෂණය. පින්නතුනි මේ සියල්ලගෙම වඩා අපි තවත් ජීවිතයේ තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා. ඒ තමයි විශේෂයෙන් කෙනෙක් මිය ගියාම ඒ මරණයට පත් වෙච්ච අවස්ථාවලදී අපි ජීවිතය ගැන වෙනදට වඩා ගැඹුරින් අපි හිතන්න පටන් ගන්නවා. හැබැයි ඒක දවස් 6 දෙකයි තියෙන්නේ. ආයෙත්ින් සාමාන්‍ය විදිහට වැඩ කරනවා. කෙසේ වෙතත් පින්නතුනි කමන්නේ මේ මොහොතේ හරි කල්පනා කරලා බලන්න මොහොතට හරි ඒ අපේ අම්මා තාත්තා දිහා බලන්න. ඒ අම්මා තාත්තා ඔබ කුඩා කාලේ හරියම ලස්සනයි. ඔබ ටිකෙන් ටික බියපත් වෙනකොට වැඩිමහලු වෙනකොට ටිකෙන් ටික ඔබ දිහා බලාගෙන ඔබේ ලස්සන අම්මා තාත්තා බලාගෙන ඉන්නකොට ඒ අම්මට තාත්තට මොකක්ද උනේ? ඔබ ටික ටික ලස්සන වුණා. ඔබ ටිකෙන් ටික ඉගෙන ගත්තා ලෝකෙ ඉදිරියට ගියා. ඒ අම්මා තාත්තා දෙන ටිකෙන් ටික වියපත් වුණා. මහලු වුණා. එයා ටිකෙන් ටික ලෙඩ වුණා. එයා ටිකෙන් ටික මරණය කරා ළඟා වුණා. පින්නතුනි මෙන්න මේක තමයි අපේ ජීවිතවල ස්වභාවය. අපි දරුවන්ගේ ලස්සන දිහා දරුවන්ගේ අධ්‍යාපනය දිහා බලාගෙන ඉන්නකොට අපි නවතින්නේ. දරුවා ටික ටික ලස්සන වෙනවා. අපි ටික ටික පින්නතුනි මහලු වෙනවා. ඒක අමතක කරන්න එපා. මෙන්න මේ යථාර්ථي අභියස පින්නතුනි අපටත් අපේ රැකවරණයක් සලසා ගන්නට ඕන. එක අතකින් අපේ අම්මා තාත්තා ඉන්නවනම් ඒ අම්මා තාත්තට සලකන විදිය දරුවන්ගේ ළඟදී පෙන්වන ආදර්ශයෙන් දරුවන්ට හොඳට සැලකුවට විතරක් දරුවෝ ඔබටයි සලකන්නේ නැහැ. දරුවෝ සලකන්නේ කොහමද? දරුවෝ හොඳට බලාගෙන ඉන්න අම්මා තාත්තා දෙන්න ආච්චිට සියයට සලකන්නේ කොහමද කියලා. අන්න ඒ විදිහට තමයි ඔබටත් ඔබේ දරුවන් අනාගතය සලකන්නේ. එනිසා ඔබ දරුවන් හදද්දී දරුවන්ගෙන් සැලකිලි බලාපොරොත්තු වෙනවා නම් ඔබේ දෙමව්පියෝ ඉන්නවා නම් ඒ දරුවන්ට පේන්නම පුළුවන් නම් දරුවනොත් එක්කම තමගේ මව් දෙමාපියන්ට හොඳට තමගේ දෑතින් සලකන්න. ඒක දරුවන්ට දෙන ලොකු ආදර්ශයක්. ඇයි පින්නතුනි අපි එහෙම කළ යුත්තේ? අපේ අම්මා තාත්තා දෙන්න බලන්න අපි කුඩා කාලේ අපි ලෙඩ වුණොතින් අපට ලෙඩක් හැදුණා නම් අම්මා තාත්තා දෙන්න වැඩට යන්න තියනයි යන්නේ නැහැ. වැඩට නොගිහිල්ලා හරි අපිව බලා ගන්නවා. ඒ විතරක් නෙවෙයි අම්මා තාත්තා දෙන්නට සල්ලි තියෙනවා නම් අපිට බරපතල ලෙඩක් නම් තියෙන්නේ ඒ සල්ලි ඔක්කොම හරි වියදම් කළා අපිව සුවපත් කරන්න ඒ අම්මා තාත්තා දෙන කැප වෙනවා. අම්මා තාත්තගේ දෙනගේ අතේ සල්ලි නැත්නම් ණයට හරි අරගෙන සල්ලි අරගෙන ඒ දරුවන්ට බෙහෙත් අරන් දෙනවා. ඇතැම් විට කිව්වොතින් මේ දරුවාට ලොකු අනතුරක් තියෙන්නේ අනිවාර්යයෙන්ම මරණයටපත් වෙනවා. එනිසා මෙන්න මේ ලොකු බෙහෙතක් ගන්න ඕන මේ බෙහෙත අනිවාර්යයෙන්ම ගත්තොත් තමයි ජීවත් වෙන්නේ කියලා කිව්වොත් ඇතැමිට සල්ලි ණයටවත් ගන්න බැරි නම් ඇතැමිට පින්නොතුනි තමන්ගේ ගේ ඉඩම විකුණලා හරි ඒ දරුව වෙනුවෙන් අම්මා තාත්තා සලකනවා. දරුවෝ ටිකත් එක පාරට බැහැලා හරි ගහක් යට ඉඳගෙන හරි දරුව සුවපත් කරන්න බලනවා. ඒක තමයි අපේ අම්මා තාත්තගේ ස්වභාවය. එහෙම වුණු අම්මා තාත්තා දෙන්නට ඔබ බලන්න ඔබ අවංකව කල්පනා කරලා බලන්න ඔබ කොච්චර සලකලා තියෙද කියලා. ඒකේ අඩුවක් නම් පින්නතුනි දැන්ටමත් ඉන්නවා නම් ඔබ හුඟක් වාසනාවන්තයි පුළුවන් තරම් එයට සලකන්න. ඒ සලකන එක පින්නතුනි ඔබේ ගුණධම් දිනු වෙන්න ඔබේ සතුට දිනු වෙන්න ප්‍රධානම කාරණයක් වෙනවා ජීවිතේ. ඒ වගේමයි පින්නතුනි ඒ මව් දෙමව්පියන් කො අපේ අතීත ඥාති මිය ගියා වගේම අපිත් හැමදාම ජීවත් වෙන්නේ නැහැ පින්නතුනි. ඒ අය තමන් පෝෂණය කරපු තමන්ගේ ශරීරයත් මේ පොළොව මත තියලා ඒ අය ජීවිතෙන් අයින් වුණා. ඒ අයගේ ගේ දොර දරු ඔක්කොම අයින් කරගත්තා. ඒ වගේම තමයි පින්නතුනි අපිත් අද ජීවත් වෙන අපි මේ මොහොතේ ජීවත් වෙන අපි හැමදෙනාම කවදා හරි දවසක ඔබ මේ ඉන්න ගෙයින් ඔබ ඉවත් වෙලා යනවා ඔබ අයින් වෙලා යනවා. ඔබට හැමදාම මේ ගිය අයිති නැහැ. ඔබේ දරුවන් ටික අද ඔබේ දරුවන් තමයි. නමුත් ඒ දරුවන් ඔබට හැමදාම අයිති නැහැ. අද ඔබේ තුරුලේ ඔබේ සෙනෙහසින දරුවන් ඊළඟ ආත්ම භාවය වෙනත් කෙනෙකුගේ දරුවෙක් වෙන්න පුළුවන්. ඒ වගේම අපි පරිහරණය කරන අපේ ශරීරයේ පින්නතුනි අපි යම් දවසක අත්හරිනවා. වැඩිමනොත් අවුරුදු 100ක් යද්දී ඔබ අද ඔය ලස්සනට පරිහරණය කරන ඔබේ ශරීරය ඔබට අයිති නැහැ. අවුරුදු 100ක් යද්දී අපේ ශරීරය කොහෙද තියෙන්නේ? අද මේ ලස්සනට ඔබ තියාගෙන ඉන්න අපි කාගේත් ස්වාමින් වහන්සේලා ඇතුළු අපි ශරීරය කොහෙද ඩර් තින්නේ? මේ පොළවේ පින්තනි පස් වෙලා වැලි වෙලා තැමිට දූවිලි බවට පත් වෙනවා. මේක තමයි පින්තුනි අපේ ජීවිත ස්වභාවය. මෙන්න මෙවැනි ජීවිත ගත කරන අය හැටියට අපි පින්තුනි. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙච්ච මෙවැනි කාලෙක අපි ජීවිතෙන් ගන්න ප්‍රධානම ප්‍රතිඵලය තමයි අපේ ජීවිතයේ සතුට දිනු කරන්න පුළුවන් ඉහළම මට්ටමට මානසික සතුට අපි දිනු කරන්නට ඕන. ඒ වගේම අපේ හිතේ ප්‍රඥාව දිනු කරන්න පුළුවන් ඉහළම මට්ටමට දිනු කරන්නට ඕන. ඒ වගේම අපට දුක් වෙනවා නම් ඒ දුක දුරු කරන ක්‍රමයේ තේරුම් අරගෙන හැකිතාක් දුරට ඒ දුකෙන් නිදහස් වීමේ මාවතෙහි අපි යෙදෙන්නට ඕන. පින්නතුනි කල්පනා කරලා බලන්න අපට දුකක් එනවා නම් ඒ දුක ඇති වෙන්නේ කොහොමද කියන එක බුදුහාමුදුරු දේශනා කළා. දැන් මියගිය පියතුමා වෙනුවෙන් කෙනෙක් අඬන්න පුළුවන්. ඒ අඬනවා නම් අඬන වෙලාවේ තමන්ගේ හිතේ ස්වභාවය මොකද්ද? ඔබ යම්කිසි දෙයක් වෙනුවෙන් දුක් වෙනවා නම් යම්කිසි දෙයක් පිළිබඳව ඔබ අමනාපයක් ද්වේෂයක් තියෙනවා නම් යමක් පිළිබඳව රාගයක් නම් යමක් පිළිබඳව හිතේ පසුතැවිල්ලක් නම් ඒ වෙලාවේ අපේ හිතේ ස්වභාවය මොකද්ද? ඒ වෙලාවේ අපේ හිතේ ස්වභාවය තමයි අපි අතීතයේ ගත්තු අරමුණක් ගැන අපි හිතමින් ඉන්නේ. දැන් තාත්තා ගැන අඬනවා නම් ඒ අඬන වෙලාවේ හිතේ ස්වභාවය මොකද්ද කියලා කියන්න පුළුවන්. මොකද ස්වභාවය? ඒ තාත්තා සලකපු විදිය, ඇඳලා පැනඳලා හිටිය විදිය, කටයුතු කරපු විදිය, අතීත සිද්ධියක් මතක් කරගෙන ඒ සිද්ධිය තුළ හිත බැසගෙන ඒ සිද්ධියත් එක්ක මේ වෙලාවේ ජීවත් වෙනවා. එහෙම නැති කෙනෙකුට අඬන්න බෑ. ඒ වෙලාවේ අපේ හිතේ ස්වභාවය මොකද්ද? ඒ වෙලාවේ අපේ සිතේ සතිමත් බව නැහැ. ඒ වෙලාවේ අපේ සිතේ ප්‍රඥාව නැහැ. එහෙනම් පින්නතුනි මේ දුකෙන් නිදහස්න ක්‍රමය මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් පින්නතුනි ලෝකේ තියෙන්නේ අපට මෙන්න මේ දුකෙන් නිදහස් වෙන්න. මේ වගේ සාමාන්‍ය දුකකින් නෙවෙයි. මීට වඩා බරපතල දුක අපේ ජීවිතවල එනවා. බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී එක්තරා ප්‍රදේශයකට වැඩම කළා ස්වාමීන් වහන්සේලා සමග. වඩිනකොට බුදුරජාණන් වහන්සේ කලින් කාටවත් දායකයන් සඳහන් කළේ නැහැ ඒ ප්‍රදේශයට වඩිනවා කියලා. මේ අවස්ථාවේදී පින්නතුනි ඒ ප්‍රදේශයේ එක්තරා කාන්තාවක් ඒ වැඩම කරපු සියලුම ස්වාමීන් වහන්සේලාට ඉතාම ප්‍රණීත විදියට දානය සූදානම් කළා. මේ වැඩම කරපු ස්වාමීන් වහන්සේලාට පුදුමයක්. කොහොමද මේ කාන්තාමය ස්වාමීන් වහන්සේලාට දානය සූදානම් කළේ කියලා. ඒ අවස්ථාවේදී අනිත් ඇහුවා, මේ කාන්තාවන් ඔබ කොහොමද අපි කලින් නොදන්වා ඇවිල්ලා කොහොමද මේ විදිහට දානය සෝදානම් කළේ කියලා. මේ කාන්තාව පිනතුණි ආධ්‍යාත්මික දියුණු වෙච්ච කෙනෙක්. ඇ සඳහන් කරනවා ස්වාමීන් වහන්සේලා වඩින කලින් බුදුරජාණන් වහන්සේ වඩින කලින් මට කලින්දා රාත්‍රියේ දෙවිවරු ඇවිල්ලා මට සඳහන් කළා බුදුහාඳුරු වඩිනවා කියලා. මම මේ සිද්ධිය දැනගෙන මම සෝදානම් වුණා ස්වාමීන් වහන්සේලා දානය පූජා කරන්න කියලා. මේ සිද්ධිය අහපු සමහර අය පුදුමයටපත් වුණා. මෙවැනි කාන්තාවක් දෙවිවරුත් එක්කත් කතා බහ කරනවා, සාකච්ඡා කරනවා නේද කියලා. දැන් කාලුණත් වෙනතින අපට එහෙමයි නේනේ. දෙවි කෙනෙක් ඇවිල්ලා කතා කරවොතින්, දෙවි කෙනෙක් රැ පෙනුනොතින්, දෙවි කෙනෙක් ඇවිල්ලා මොන හරි ගෙදර දැම්මොතින් අපි හරියට සතුරු වෙනවනේ. වෙනතින මේ කාන්තාව කියනවා දෙවිවරු මාත් එක්ක ඇවිල්ලා කතා බහ කිරීම පුදුම සහගත දෙයක් නෙවෙයි. ඒක මට විශේෂත්වයක් නෙවෙයි. නමුත් මගේ ඊටත් වඩා ජීවිතයේ විශේෂත්වය මට සිද්ධ වුණා. මොකක්ද ඒ විශේෂත්වය? මට හිටියේ එකම පුතයා මට හිටියේ. ඒ හිටියේ මට හිටියේ එකම පුතා නොකරපු වරදකට මේ ප්‍රදේශයේ රජතුමා මගේ පුතා මගේ දැස ඉදිරිපිටදීම කෑලි කෑලි වට කපලා මරණයට පත් කළා. අන්න ඒ සිදුවීම වෙන වෙලාවේදී මගේ හිතේ කිසිම වෙනසක් කිසිම ශෝකයක් රජතුමා කෙරෙහිවත් දරුව කෙරෙහිවත් ද්වේෂයක්වත් දුකක්වත් මට හටගත්තේ නැහැ. අන්න ඒ වෙන විදියට මගේ මනස මේ ශාස්ත්‍රවරයාගේ ධර්මය තුලින් මම සකස් කරගෙන හිටියේ. අන්න ඒකයි මගේ ජීවිතයේ ආශ්චර්ය. දෙවිවරු ඇවිල්ලා කතා කරාට ආශ්චර්යයක් නෙවෙයි කියලා. පින්නතුනි බෞද්ධයන් කියන්නේ මෙන්න මෙතෙන්ට එන්නට ඕන. විශේෂයෙන් ඔබ මේ වගේ රටක ඉන්න අය, ඔබ ලෝකයේ ඉහළම අධ්‍යාපනය ලැබපු අය, ඔබ ලෝකයේ ඉහළම දක්ෂයන් සමග බොහොම තරඟ වලට ඉදිරිපත් වෙලා ජයග්‍රහණ ලැබපු අය. ඒ නිසා ඔබේ සාර්ථකත්වය හිතන්න එපා ඔබ ලැබපු උපාධිය විතරක් කියලා. ඔබේ සාර්ථකත්වය හිතන්න එපා ඔබ කරන රැකියාව විතරක් කියලා. ඔබේ සාර්ථකත්වය කියලා හිතන්න එපා ඔබ පරිහරණය කරන වාහනය, ඔබ ඉන්න ගෙදර, ඔබේ ගෙදර තියෙන සිටි එක, ඔබේ ජීවිතයේ වටිනා විශේෂත්වය කියලා හිතන්න එපා. ඊට වඩා ජීවිතයේ විශේෂත්වයක් ඔබට බුදුහාඳුරන්ගේ ධර්මයේ ශ්‍රවණය කරපු ශ්‍රාවකයන් විදියට ඔබේ ජීවිතවල තියෙනට ඕන. අන්නේ තත්වයට අපේ මනස දිනු කරගන්නටයි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ. පින්නතුනි අපට හිතේ දුකක් ඇති වෙනවා නම්, අපේ හිතේ ලස්සන නැති වෙනවා නම්, ඒ ඇති වෙන්නට හේතු වන කාරණා මොනවද කියලා බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළා. අපේ හිතේ යම් කිසි වෙලාවක පින්නතුනි හිතේ දුකක් ඇති වෙනවා නම්, ඒකට සාමාන්‍ය මට්ටමින් ගත්තොත් හේතුව තමයි එක්කෝ යමක් පිළිබඳව තියෙන දැඩි ආසාව, රාගයේ එක හේතුවක්. ඒ වගේම තවත් විටක අපේ හිතේ දුක ඇති වෙන හේතුවක් තමයි, හිතේ සතුට නැති වෙන හේතුවක් තමයි අපි ඇසුරු කරන අනිත්‍යය පිළිබඳව තියෙන අමනාපය. වෙනත් කෙනෙක්ගේ අඩුපාඩුවක් දැකලා ඇතැම් විට අපේ ජීවිතයේ සිදුවෙච්ච අසාධාරණයක් ගැන හිතලා අපි ඒක හුඟක් කල් හිතේ තියාගෙන නැවත නැවත සිහි කරනවා. පින්නතුනි මෙන්න මේ කාරණා දෙක තමයි ප්‍රධාන වශයෙන් අපේ හිතේ දුක ඇති වෙන හේතු වෙන කාරණා දෙක. මොනවද දෙක? එකක් තමයි ලෝභය, නැත්නම් රාගය. අනිත් එක ද්වේෂය, නැත්නම් අමනාපය. මේ දෙක පින්නතුනි යම් කිසි මට්ටමකට අඩු කරගන්න පුළුවන්. එක පැත්තකින් පරිත්‍යාගශීලී වෙලා දන් දෙලා අපේ දරුවන්ට සැලකන වගේම ඒ දරුවන්ගෙන් බැහැර ලෝකෙත් කෙනෙකුට අපට අපි මහන්සියෙන් උපේන ධනයෙන් පරිත්‍යාගයක් කරන්න පුළුවන් නම් ඒක පින්නතුනි තමන්ගේ හිතේ ලෝභය අඩු වෙන හේතු වෙන කාරණයක්. ඒ වගේම අප වටා ඉන්න අනිත් අයගේ පිළිබඳව අපට මෛත්‍රිය දිනු කරන්න පුළුවන් නම් සීල සත්වෝ සුවපත් වෙත්වා කියන හැඟීමෙන් අපට නිතරම මෛත්‍රිය දිනු කරන්න පුළුවන් නම් පින්නතුනි අපට අනිත්‍යයේ අඩුපාඩුකම් වලදී හිත රිදෙන ගතිය එන්න එන්නම අඩු වෙනවා. වෙනත් කෙනෙක් දකිනකොට තමන්ගේම දරුවා කෙරෙහි බලන ආකල්පයෙන් බලන්නට අපට මනසක් සකස් වෙනවා මේ මෛත්‍රිය වැඩිමෙහි ආනිසංස විදියට. පින්නතුනි මේ විදියට ලෝභය සහ ද්වේෂය දෙක අඩුවීම සාමාන්‍ය ලෝකයේ මිනිස්සු සලකන්නේ සාර්ථකත්වයේ කියලා. බුදුදහමෙත් යම්කිසි ප්‍රමාණයකට එනකන් යම්කිසි මට්ටමකට එනකන් අපි සාර්ථකයි කියලා කියනවා. මේ දෙක අඩු කෙරීම. මේ දෙක විතරක් නෙමෙයි පින්නතුනි මේ දෙකත් එක්කම පංච නීවරම තියෙනවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන නීවරණ පහක්ම තියෙනවා. මේ නීවරණ පහම දුරු කරන්න පුළුවන් පින්නතුනි. බුදුදහම තුළ විතරක් නෙමෙයි වෙනත් ආගම්වලත් මේකට මාර්ගය දේශනා කළා තියෙනවා. හැබැයි පින්නතුනි බුදු දහමෙහි සාර්ථකත්වය කියලා කියන්නේ කෙනෙක් කොච්චර ලෝභ දේශ අඩු වුණාද කියන කාරණය මත නෙවෙයි. එහෙනම් බුදු දහමට අනුව කෙනෙක් සාර්ථකද කියලා බලන්නේ කොහොමද? කෙනෙක් සාර්ථකද කියලා බලන්නේ ඒට නැත්තා කොයිතරම් දුරට ප්‍රඥාව දිනු කරපු කෙනෙක්ද කියන කාරණය. ප්‍රඥාව කියලා කියන්නේ මොකද්ද? ඇත්තටම අපේ ජීවිතයේ මොකද්ද මේ මොහොත වෙන සිද්ධිය? ඇත්තටම අපේ ජීවිතය කියලා කියන්නේ මොකද්ද කියන එක නුවණින් තේරුම් ගැනීම. මොකද්ද පින්නොතින අපේ ජීවිතය කියලා කියන්නේ? අපේ ජීවිතය කියලා කියන්නේ ඇසෙන් රූප දැකීම, කනෙන් ශබ්ද ඇහීම, නාසයෙන් ගඳ සුවඳ විඳීම, දිවෙන් රස විඳීම, ශරීරයෙන් පහස ලැබීම, මනසට අරමුණු වීම. මෙන්න මේ අරමුණක් එනකොට පිනතුනි ස්වභාවය තමයි ඒ සිතවිල්ල කලින් තිමිලා මෙතෙන්ට එනව නෙවෙයි, මේ මොහොතෙම හේතුඵල ටිකක එකතුවක් විදියට, හේතුඵලවල සම්බන්ධයක් විදියට මේ මොහොතේ හටගන්නවා. දැන් ඔබ රූපයක් දකිනවනම් ඒ රූපයේ කලින් තිබෙන මෙතෙන්ට ආව නෙවෙයි, මේ මොහොතේම තමන්ගේ හිත සක්‍රිය වීම නිසා තමන්ගේ ඇස දල්වා බැලීම ඇතුළු මේ හේතු ටිකට ප්‍රතිඵලයක් විදියට මේ මොහොතේ ඇතිවන සිද්ධිය. අපි නිතරම කියන උදාහරණයක් තමයි කණ්ණාඩි උපමාව. අපි කණ්ණාඩියක් ළඟට යනකොට කණ්ණාඩියේ ස්වභාවය මොකද්ද? අපට ඒ මොහොතේ අපේ කණ්ණාඩිය ළඟදී අපේ රූපය පේනවා. අපේ රූපය ළඟට යන කලින් කණ්ණාඩියේ රූපය තිබ්බේ නැහැ. කණ්ණාඩිය ළඟින් ඈත් වෙනවත් එක්කම රූපය එතනම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. අන්න ඒ වගේම තමයි පින්නතුනි, අපි ඇසෙන් රූපයක් දකිනවා නම්, කනෙන් ශබ්දයක් අහනවා නම්, මේ ඉන්ද්‍රිය වලින් අරමුණක් ගන්නවා නම්, ඒ හැම මොහොතකම සිදුවන ලක්ෂණය තමයි මේ මොහොතේ අත්දැකීම හටගෙන මේ මොහොතේම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. නමුත් පින්නතුනි, අපේ තියෙන අවිද්‍යාව නිසා මේකට සූදානම් නැහැ. කනෙන් ශබ්දයක් ඇහුනට පස්සෙත් අපි හිතන එක ඉතුරු වෙනවායි කියලා. ඒ නිසානේ කවුරු හරි බැන්නොතින්, කවුරු හරි තමන් අකමැති දෙයක් කරුවොතින් මොකද වෙන්නේ? ආයි මතක් කරනකොටම මොකද වෙන්නේ? අර සිද්ධියට එහෙම අපි යනවා. ඒකේ නා එකපාරයි බනින්නේ. අපි පින්නතුනි මොකද වෙන්නේ අපට? අපි නැවත නැවතත් තියාගෙන බැනුම් අහනවා. එයා එකපාරක් බැනලා ඒක අමතක කළා. එයාට දැන් මතකෙ ඇත්තෙම නැහැ. අපේ තියෙන අවිද්‍යාව නිසා පින්නතුනි අපට නැවත නැවතත් බැනුම් අස්සන ඔයකින්. ඔබ කැමතිද බැනුම් අහන්න? ඔබ දිගින් දිගටම දුක් විඳින කැමති නම් මේ අවිද්‍යාවේ ඉන්න. හැබැයි පින්නතුනි, බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ මේ දුකෙන් අපට හැමදාම දුක් විඳින නෙවෙයි. බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ මෙන්න මේ දුකෙන් නිදහස් වෙන අපට මාර්ගය කියන්න. අන්නේ මාර්ගයේ තුලදී පිනුතුනි අපි හරියට මෙන්න මේ අනිත්‍යතාවය තේරුම් ගත්තොත් අපට ඕනම අපේ තරමුණක් සිහිපත් කරන්න පුළුවන්. හැබැයි ඒ සිහි කරන මොහොතේ තමන්ගේ හිත සම්පූර්ණ වර්තමාන මොහොත තුල හිත තියාගෙන ඉන්න. ඕනෑම අතීත සිද්ධියක් තමන්ට සිහිපත් කරන්න පුළුවන්. මේ ආත්ම භාව විතරක් නෙවෙයි, හිත ඉහෙලටම දිනු කරවතින් මහා කල්ප 500ක් ආපස්සට බලන්න පුළුවන්. ආත්ම භාව මිලියන ගණක් ආපස්සට බලන්න පුළුවන්. මේ ආත්මය විතරක් නෙවෙයි. හැබැයි ඒ සියල්ලක්ම බලන්නේ සම්මා සතියෙන් බලන්නේ. එයා අර තමන් ඔබ උදේ කණ්ණාඩි ළඟට ගිහිල්ලා ඒ කණ්ණාඩියේ පෙනෙච්ච රූපය මතක් කරන වගේ අතීත සිදුවීම් ටික කෙනෙකුට මතක් කරගන්න පුළුවන්. හැබැයි එතනත්තයි සිදුවීම් තුලින් දුකක් අස්සපක් අත්විඳින්නේ නැහැ. ਉਹ වර්තමානයේ තුල තමන්ගේ හිත දුකෙන් නිදහස් වෙලින්. මෙන්න මේ මට්ටමට හිත දිනු කරගන්න එකයි පින්නතුනි බුදුදහමෙන් අපට මඟ පෙන්වීමක් කරන්නේ. ඒ නිසා මෙන්න මේ මට්ටමට අපි හිත දිනු කරවතින් මේක තමයි පින්නතුනි අපේ අම්මට තාත්තට අපි ඇත්තටම සලකන විදිය. අපේ අම්ම තාත්තා හුඟක් කැමති අපි ධර්මයේ හැසිරෙනවා. සාමාන්‍ය උගත්කමට වඩා දරුවෙක් ආධ්‍යාත්මික වශයෙන් ඉදිරියට යනකොට අම්මල තාත්තල හුඟක් කැමති. අපි කියමු කිසියම් අම්ම තාත්ත දෙන්නෙක් ඉන්නෝ. ඒ දෙනට දරුවෝ 10 දෙනෙක් ඉන්නෝ. ඒ 10 දෙනාගෙන් 9 දෙනෙක්ම මහාචාර්යවරු. අපි කියමු මෙඩිසින් වලින්ම ප්‍රොෆෙසර්ලා කියලා. 10 දෙන අනිත් 9 දෙනාම. හැබැයි එක පුතෙක් ඉන්නව මහාන වෙලා. ඒ අම්ම තාත්ත දෙන අවසන් මොහොතෙහි යම තාත්තට හිතෙන කොයි පුතා පිළිබඳවද? අර මහාන වෙච්ච දරුවා ගැන තමයි අම්මට හිතෙන්නේ. මහාචාර්ය වෙලා විතරක් නෙවෙයි අනිත් පුතු නම දෙනාම රටේ ලෝකයේ දියුණුම රටවල් 9ක රාජ්‍ය නායකයෝ ජනාධිපතිවරු වෙනත් පුළුවන්. හැබැයි ඒසියට වඩා ඒ අම්ම තාත්ත වැඩිපුරම සතුටු වෙන්නේ ඇතැමිට ඒ හාඳුනන කිසිම උපාධියක් නැහැ. ඒ උනත් අර තමන්ගේ පැවිදි වෙච්ච පුතා ගැන තමයි යම තාත සතුටු වෙන්නේ. ඇයි සතුටු වෙන්නේ? අම්මා තාත්ත වැඩිපුරම කැමති තමන්ගේ දරුවන් ආධ්‍යාත්මික වශයෙන් ඉදිරියට යන්න. ඔබ අහලා ඇති අජාසත් රජතුමා ගැන. අජාසත් රජතුමා කියලා කියන්නේ මුල් කාලයේ බොහොම විසම චර්යාතිමිච්ච කෙනෙක්. බිම්සාර රජතුමා තමන්ගේ පියතුමා ඝාතනය කළා. එහෙම කරපු රජතුමා පස්සේ කාලේ දැහැමි වුණා. ඒ දැහැමි වෙච්ච රජතුමා දිනක් ජීවක වෙදදුරා සමග ගියා බුදුරජාණන් වහන්සේ හමු වෙන ජීවක අඹවණයට. ගිහිපු අවස්ථාවේ පින්නතුනි රහතන් වහන්සේලා 500 නමක් බුදුරජාණන් වහන්සේ සමග කැලේ වාසය කළා. ගස් යට වෙලා මේ ස්වාමීන් වහන්සේලා භාවනා කරමින් ඉන්නවා. රජතුමා පුදුමයටපත් වුණා. පුදුමයටපත් වෙච්ච රජතුමා කියනවා, අර පিত্রු ඝාතනය කළා. ආනතර කර්මයක් කරගෙන හිටියේ මේ රජතුමාත් මොකද කියන්නේ? මේ රජතුමා කියනවා, අනේ මගේ උදාය භද්‍ර පුතත් මේ ස්වාමීන් වහන්සේලා වගේ ඉන්නවා නම් මට කොච්චර මනසට සුවයක්ද කියලා. පින්තුණී රජතුමා තමන්ගේ පුතා සක්විති රජ කෙනෙක් වෙනවට වඩා කැමති උනේ, අනේ මේ හාමුදුරු කෙනෙක් වගේ සංවර සීලව වෙනවා නම් ඒක මට කොච්චර මනසට සුවයක්ද කියලා. පින්තුණී දෙමෝපියන්ගේ ලක්ෂණය මේක. දෙමෝපියෝ නිතරම කැමති තමන්ගේ දරුවන් ආධ්‍යාත්මික වශයෙන් ඉදිරියට යනවා දකින්නට. ඒ නිසා අපි දෙමෝපියන්ට කරන ලොකුම සැලකිල්ල තමයි එකාතකින් ඒ දෙමෝපියන්ට මෙවැනි ආකාරයෙන් පින් අනුමෝදන් කරන වගේම අපිත් ආධ්‍යාත්මික වශයෙන් ඉදිරියට යන්නට ඕන. පින්නතුනේ අපි අධ්‍යාපනයෙන් ඉදිරියට යන වගේම මෙවැනි කාලයක අපි පින්නතුනේ අපි ඉපදුනේ සාමාන්‍ය ලෝකේ ලබන ඉහළම අධ්‍යාපනය ලබන විතරක් නෙවෙයි. ලෝකේ පින්නතුනේ නොඑක් රටවල නොඑක් විදිහ අධ්‍යාපනයෙන් ඉහළට ගිහපු දක්ෂයන් ඉන්නවා. අපිත් ඒ දක්ෂතාවයන් ඇති කරගන්නට ඕන. ඒක වරදක් නෙවෙයි. සාමාන්‍ය විෂය ධාරාවල විතරක් නෙවෙයි, භාෂා සම්බන්ධයෙන් වුණත් හුඟක් දක්ෂතා තියෙන අය ඉන්නවා. අපි කලිනොත් සඳහන් කළ කාරණයක් ඔබ YouTube එකෙන් බැලුවොත් ඔබට දැක ගන්න පුළුවන්. එක්තරා ළමයෙක් හිටිය අවුරුදු 8 වයස. ඒ දරුවට භාෂා 8ක් කතා කරන්න පුළුවන්. ඒ දරුවම අවුරුදු 10 වෙද්දී භාෂා 10ක් කතා කරන්න පුළුවන්. ඒතරන්නේ සංගීත භාණ්ඩ 6කට වඩා ප්‍රමාණයක් සම්පූර්ණයට වාදනය කරන්න පුළුවන්. සින්දු කියන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, තව ළමයෙක් ඉන්නවා වයස අවුරුදු 24යි. ඔහුට භාෂා 24ක් කතා කරන්න පුළුවන්. ලියන්නත් පුළුවන්. ඒ වගේ දක්ෂයෝ පිනතුන් ලෝකේ ඉන්නවා. ඔබත් ඒ දක්ෂතා ඇති කරගන්න. විශේෂයෙන් ශ්‍රී ලංකාවෙන් බිහි වෙච්ච හැටියට ලෝකේ අනිත් රටට වඩා දක්ෂයි ඉන්නවා. ලංකාවේ ඉන්නවා සමහර අය ඉන්නවා ජනප්‍රිය ගායකයන් 35 දෙනෙක් විදියට එක්කෙනාට සිඳු කියන්න පුළුවන්. ඔබ දැකලා තියෙද? යුග ගීත කියන කාන්තාගේ තනියෙන් කියන සමහර අය. ඊට කියන විතරක් නෙවෙයි, එයාම සංගීතය සපයමින් ජනප්‍රිය ගායකයන් 35 දෙනෙක් විදිහට ඒ හඬින්ම තනි පුද්ගලයා ගීත කියනවා. ලෝකේ පින්නතුනේ වෙන කිසිම රටකට සම කරන්න බැරි නේ දක්ෂයන්. එවැනි දක්ෂතා තියෙන ලෝකේ ඉන්නවා. ඒ දක්ෂතා අතර අපි කොහෙද කියලා හිතනු ඉන්නේ. නමුත් පින්නතුනේ මේ සියලුම දක්ෂතාවට වඩා බුදුදහමෙන් අගය කරන්නේ තමන්ට මානසික දුකක් එනවනම් අන්න ඒ දුක ඇති වෙන ආකාරය මනරින් හඳුනාගෙන අන්න ඒ දුකෙන් නිදහස් වෙන විදිහට තමන්ගේ හිත දිනු කරගන්න පුළුවන් නම් ඒක තමයි සැබෑම දක්ෂතාවයේ විදිහට අපි සලකන්නේ. පින්නතුනේ අපට වටිනාම දේ තමයි අපේ හිත. අපේ හිත ඉහළම මට්ටමට දිනු කරන්න අපි දක්ෂ වෙන්නට ඕන. අපේ ජීවිතයේ පවතින පින්නතුනේ මේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මෙන්න මේ පංච ඉන්ද්‍රියට පින්නතුනේ පිළිසරණ තමයි. හරිනොත් මා මේ කාරණේම මේ ගැදරිදිම සඳහන් කළා, ඔබට මතකද දන්නේ. මේ කරුණු පහට බුදුහාමර සඳහන් කරනවා. ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ පංච ඉන්ද්‍රියට පිළිසරණ රැකවරණය තමයි හිත කියලා. ඒ හිතට රැකවරණය තමයි සතිමත් බව. අන්න ඒ සතිමත් බවට පිළිසරණ තමයි විමුක්තිය, දුකෙන් නිදහස් වීම. අන්න ඒ දුකෙන් නිදහස් වීමේ විමුක්තියට තියෙන පිළිසරණ තමයි නිවන කියලා. ඒ නිසා අපේට වටිනාම දේ හිත, ඒ හිතට අපි නියම පිළිසරණ දෙනවා කියන්නේ නියම ප්‍රොටෙක්ෂන් එක කියලා කියන්නේ ඒ හිත නිකන් අරමුණෙන් අරමුණට යන්න දෙන්න එපා. ඒ හිත පුළුවන් තරම් දුරට හිත ට්‍රේන් කරන්න මයින්ඩ්ෆුල්නස් එකට. තමන්ගේ හිත එක අරමුණක තියාගන්න වේලාව තමන් ටිකෙන් ටික වැඩි කරන් දක්ෂ වෙන්න. සම්මා සතිය දිනු කරන්න. ඒ සම්මා සතිය දිනු කිරීමත් එක්කම හිත සමාධිගත වෙනවා. ඒ සමාධිගත වෙච්ච ප්‍රමාණයට පින්නතුනි සමාහිතෝ භික්ඛවේ යථා භූතං පජානාති කියලා කියනවා. හැම මොහොතකම සිදුවෙන අනිත්‍යතාවය නුවණින් දකින්න ඒ තැනැත්තා හුරු වෙනවා. මෙන්න මේ නිමච්චම හිත දිනු කරොත් පින්නතුනි අර කාන්තාව තමන්ගේ දරුවාගේ වියෝවේදී කිසිදු කම්පාවක් ඇති නොවන වගේ අපටත් පින්නතුනි ඒ වගේ අනතුරු අපේ ජීවිතය ඉදිරියේ නැහැ කියන්න පුළුවන්ද? අපිට කොයි වගේ කර්ම අපේ ජීවිතවල තියෙද දන්නේ නැහැ පිනතුනි. ඒ වෙනි කර්ම රාශියක් සකස් කරගෙන අනාගතයේ හඬන්න කඳුළු ටිකට ආහාර පාන තමයි අපි ඔය උදේ හවස ගන්නෙ. ඒ කඳුළු ටික සකස් කරගන්න කෑම තමයි ගන්න අපි. ආහාර ගන්නවා කියලා ගන්න. පින්නතුනි බුදුහාඳුරන්ගේ දහම කියලා කියන්නේ කුසට ආහාර නෙවෙයි මනසට ආහාර දීලා අන්න ඒ කඳුළු ටික තමන්ගේ දෙනෙතට නොයන විදියට ශක්තිමත් මනසක් සකස් කරන එකයි බුදුදහමෙන් අපට කරන මඟ පෙන්වීම. ඒ නිසා ඒ දහම තුළ පුළුවන් තරම් අපි දිනු වෙන උත්සාහ කරමු. ඒ සඳහා ඔබට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා. සැස් කරගත් උතුම් පුණ්‍ය ධර්මයන් හේ ජනිත කරගත් ආ වූ පුණ්‍ය ඵලය අද විශේෂයෙන් සිහිපත් කරන මේත දවස් කිහිපයකට කලින් මිය ගිය ආදරණීය පියතුමා නිව්ටන් සමරසිංහ මහත්මයා මේ පින අනුමෝදන් වේවා. මේ පින සුවපත් විය හැකි වෙනත් ඥාති මිත්‍රාදීන් වෙත්නම් ඒ රොසානි ජයංගනී කියලා ඒ දියණිවරු දෙපළගේ දයාබර පියතුමා නිව්ටන් සමරසිංහ මහත්මයා වෙනුවෙන් මේ පින්කම සිදු කළේ. ඉතින් ඒ පියතුමා වෙනුවෙන් කරන්න පුළුවන් ඥාතික යුතුයකම බෞද්ධ චාරිත්‍රානුකූලව මේ සිදු කළේ ඉහළම ආකාරයෙන්. එනිසා ඒ පියතුමාට අපි පරලොවින් සුගතිගාමීව අවසන උතුම් මොණිවනින් සැනසෙත්වා කියන පැතුමෙන් අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. දැපිනොත් අපි ගාථාව කියලා පුණ්‍යානුමෝදනා කරමු. කවුරුත් මේ මළගිය ඥාතිවරය ඇතුළු ඔබ නමින් මියගිය ඥාතීන් හොඳට සිහිපත් කරගන්න. මේ වෙලාවේදී ඊටාම පිරිසිදු සිතින් සිද්ධ කරගත්තා වූ මේ ධර්ම ශ්‍රවණමය පින්කම තුළින් ජනිත කරගත්තා වූ පුණ්‍ය ඵලය අප නමින් මියගිය ඒ ආදරණීය පියතුමා නිව්ටන් සමරසිංහ පියතුමා ඇතුළු සියලුම ඥාතීහු මේ පින් අනුමෝදන්ව සුවපත් වෙත්වා කියන පැතුමෙන් ඉදම් මේ ඥාතී නම් හෝතු කියන ගාථාව කියලා පැන්වඩමු. ඥාති නං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාති නං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාති නං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ යථා වාරිවහා පුරා පරිපූරෙන්ති සාගරං නේවමේව හිතෝ දින්නම් තේ තානං උපකප්පති උන්නමේ උදකං වත්කං යථා නින්නම් පවත්තති ඒවමේව හිතෝ දින් පේතානං උපකම්පති. හොඳයි පින්නතුනි මේ රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු. සම්මාදෘෂ්ටික දෙවියනොත් මේ පින් අනුමෝදන්ව දීප්ති ජයසේකර මහත්මයා නෝනා මහත්මිය දරුවන් ඇතුළු පින්කමට සහභාගී වුණු ඔබ හැම දෙනාටමත් සිදු කරන සියලු දහම කටයුතු අධ්‍යාපන කටයුතු වෘත්තීය කටයුතු ආදී හැම දෙයක්ම සඵල කරගන්නට දෙවියන්ගේ දහමේ රැකවරණේ ආශිර්වාදය සැලසේවා. දෙවියන්ටත් මේ පින උතුම් වූ නිවන් පිණිසම හේතු වේවා කියන පැතුමෙන් අපේ දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා සිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදින්වා චිරං රක්ඛන්තු දේශනම් ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදින්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි පින්තුනි මියගිය ආදරණීය පියතුමා වෙනුවෙන් මේ පින්තුන්ට කරන්න පුළුවන් ඉහළම ඥාතික යුතුයකම ඉතාම හොඳින් සම්පූර්ණ කරපු අවස්ථාව. ඉතින් රොසානි නෝනා හිතේ මානසික සැනසීමටපත් වෙන්න තමන්ගේ පියතුමා ජීවත් ඉන්න කාලයේ තමන්ට ශක්ති ප්‍රමාණෙන් සැලකුවා. ඒ නිසා මියගියාට පස්සේ කරන්න පුළුවන් ඉහළම ඥාතික යුතුයකම මේ හැටියට හොඳින් සම්පූර්ණ කළා කියලා ඉතින් මේ රැස් වෙච්ච හැම දෙනාමත් මේ පිනුතුන් වෙනුවෙන් මේ නිවසට රැස් වෙලා ධර්ම ශ්‍රවණය කළා. ඒ පියතුමාට පුණ්‍ය ආනුමෝදනා කළා. ඒ වගේම මේ පිනුතුන්ට ඇති වෙච්ච දුක ශෝකය තුනී කරගන්නට මේ පිනුතුන් මේ අත්හන්ට පිහිට වුණා. ඉතින් ඒ ගැන ඔබ හැම දිනෙකම සතුටට පත් ගන්න. ඉතින් කෙනෙක්ගේ ළඟම ඥාතියෙක් මිය ගියාම අපේ ලක්ෂණය තමයි ඒ අත්හන්ගේ නිවෙස් වලට රැස් වෙලා ඒ අත් එක්ක කතා බහ කරලා මේ වගේ පින් දහම් කරලා තින් පින් අනුමෝදන් කරලා එයට ඇති වෙච්ච දුක ශෝකය දුරු කරගන්නට අපි එයට උදව් කරනවා. ඉතින් ඒක හොඳ චාරිත්‍රයක්. ඉතින් මේ රැස් වෙච්ච හැම දෙනාමත් බොහොම දුර බැහැරිඳලා බොහෝ වැඩ කටයුතු තිබිද්දී මේ සහභාගී වුණු ඒ යුතුකම කරන්න ඔබ හැම දිනෙකමත් ඉතාම සත්පුරුෂ පිරිසක්. ඉතින් ඒ ගැන ඔබ හැම දෙනාම සතුටට පත්වන්න රැස් කළාව මේ උතුම් පින්කම ආනිසංසයෙන් පින්තුන් හැම දෙනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පතිය සැලසේවා. පරලෝ ජීවිත සුගතිගාමීව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛං පන්තා ච නින්දුක්ඛා භයං පන්තා ච නින්භයං සෝකං පන්තා ච නිස්සෝකං හන්තෝ සම්දේති පානිනෝ. හැම දිනාටම තෙරුවන් සරණයි.